බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුන් සරණින් ජයම වේවා. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ, ධම්මං ධම්මං ධම්මං වන්දේ, සංඝං සංඝං සංඝං වන්දේ, බුද්ධං ධම්මං සංඝං වන්දේ, බුදු රුවන වන්දේ, සදහම් රුවන වන්දේ, සංඝ රුවන වන්දේ, උතුම් තෙරුවන බැතින් වන්දේ. මගේ ජීවිතයට මාලද උතුම් රත්නයන් තුන තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට ඇති උතුම්ම රැකවරණයයි, ආශිර්වාදයයි, ආලෝකයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය මගේ දිවි මගට ඇති උතුම්ම රැකවරණයයි, ආශිර්වාදයයි, ආලෝකයයි. ඒ උතුම් සදහම් මඟ අනුගමනය කළ උතුම් ආර්ය මහා සංඝරත්නය මගේ ජීවිතයට උතුම්ම රැකවරණයයි, ආශිර්වාදයයි, ආලෝකයයි. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන මාලද උතුම්ම ආශිර්වාදයයි. බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ සංඝරත්නය සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස නිරතුරුව මා සිත පිරිසිදුව තබා ගනිමින් හැකිතාක් දුරට අකුසලයෙන් මිදී දාන ආදී පින් දහම් සිදු කිරීමට මා නිරතුරුව උත්සාහ කරනවා. සම්බ පාපංස අකරණම් කුසලංස උපසම්පදා, සචින්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම්. උතුම් තෙරුවන සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස මා නිරතුරුව මට හැකි පමණින් අන් අය කෙරෙහි මම දානය පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස මා නිරන්තරයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකී, සොරකම් කිරීමෙන් වැළකී, කාම මිත්‍යාචාරයෙන් දුරුවී, බොරු කීමෙන් වැළකී, මද්‍රව්‍ය හා මත් පැම් භාවිතයෙන් දුරුවී, හැකිතාක් දුරට නිති පන්සිල් රැකීමට මා දිවි හිමියෙන් අදිස්ථාන කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස මා නිරතුරුව ලෝවැසි සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන පැතුම සිතවිල්ල මා නිතර පුහුණු කරනවා. ලෝවැසි සියලු දෙනාම මගේම සහෝදර සහෝදරියන්සේ, මගේම දරුවන්සේ දැකීමට මා හැකිතාක් දුරට උත්සාහ කරනවා. මෙත් සිත මා නිරතුරුව පුහුණු කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස මෙලව උපත ලද උතුම් මනුෂ්‍ය රත්නයක ලෙස මට සිහි කළ හැකි උතුම්ම දේ නම් අනිත්‍ය සංඥාවයි. නිරතුරුව ඇස කන ආදී ඉන්ද්‍රියෙනුත් රූප ශබ්දාදී බාහිර අරමුණුත් වෙනස් වන ආකාරය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ආකාරය නුවණින් මෙනෙහි කිරීමට අනිතර උත්සාහ දරනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, සිත අනිත්‍යයි, සිතවිලි අනිත්‍යයි. මේ සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලම හේතු ඇති කල්හි පෙරපසු නොවි වර්තමානයේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ සියල්ලම අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා සම්බේ සංඛාරා දුක්ඛාතේ යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා සම්බේ ධම්මා අනන්තාතේ යදා පඤ්ඤාය පන්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා. බුද්ධ ධම්ම සංඝ යන මේ උතුම් තෙරුවන මා ලද උතුම්ම රත්නයයි, උතුම්ම භාග්‍යයයි, උතුම් ආශිර්වාදයයි. ගතවන නිමේෂයක් පාසා මේ උතුම් තෙරුවන මගේ හදමඩලෙහි ජීවත් කරෝමින් නිරතුරුව මා තෙරුවන සිහිපත් කරනවා. ඒ උතුම් තෙරුවන මගේ දිවි මඟට පහන් තැඹක් වේවා, ආශිර්වාදයක් වේවා. මා කිසි දිනක දුගති ගාමී නොවීමටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යාමටත් මේ උතුම් තෙරුවන ජීවිතයට පිහිටක් කරගන්නවා. යෝ වද සම්පව රෝමනුජේසු සංකේමෝනි බගවාකත කිංචෝ ආරංගතුම් බල විරිය සමන්ගේ තං සෝග තං සරණත්ත මොපේමි රාග විරාග මානේය මාසෝකං ධම්මම සංකත මප්පාටිකූලං මදුරමිමං පගුණං සුවිබන්තං ධම්මමිමං සරණන්ත මොපේමි යත්ත චදින්න මාහප්ඵලමාහෝ චතුසු සුචේසු පුරේස යෝගේසු අට්ඨච පුංගල ධම්ම දාසාතේ සංගමිමං සරණත්ත මොපේමි නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේමය මෙමට ඇති සැපය සසරින් මිදීමය ජයෝ මුනින්දන්ස සුබෝධිමූලේ අහෝසි මහරස්ස පරාජයෝහි උංගෝසයුන්දේව ගනාපසන්නා ඒතේන සංජේන ජයන් සුතුයිහං ජයෝ මුනින්දන්ස සුබෝධිමූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උංගෝසයුන් දේව ගනාපසන්නා ඒතේන සංචේන ජයන් සුතුයිහං ජයෝ මුනින්දන්ස සුබෝධිමූලේ අහෝසි මහරස්ස පරාජයෝහි උංගෝසයුන් දේව ගනාපසන්නා ඒතේන සංචේන ජයං සුතුයිහං දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස්න් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා